ස්වාමිනේ අද උදෑසන පටන් අප සමග සිටිය ආත්මයන්න් වහන්සේම දැන් මේ සැසිවාරයේද ඒ අවසාන සැසිවාරය තුළද අපමත් අප තුළ ක්‍රියා කරමින් අපට තේරුම් ගැනීම සහ දේ වචනේ අපට උරුම දේවල් ඔබ වහන්සේ පැහැදිලි කරන්නට යන නිසා අපි ස්තුති කරනවා. ශුද්ධාත්මයෙන් අපි ස්තුති දේශකයා පරිවර්තකයා ඔබ වහන්සේගේ අතට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි. මම කාරණා කීපයක් I'm going to share some statements, right? Make in one sentence something. Never admire those who know not God. Never admire. දෙවියන් වහන්සේ නොදන්න අයව ඔබ admire. අගේ ඔවුන්ව වර්ණනා කරන්න එපා. Right? Do not admire those who do not know God. දෙවියන් වහන්සේ දන්නේ නැති කිසි කෙනෙක්ව ඔබ වර්ණනා කරන්න එපා. ඔවුන්ගේ සාර්ථකත්වය දෙස බලලා ඔබගේ හදවත ඔවුන් අනු යන්න දෙන්න එපා. Do not look at their success and let your heart go after them. Do not wish for their position. ඔවුන්ගේ තිබෙන්නා වූ ස්ථානයට ඔබ ඒ ස්ථානයට කැමති වෙන්න එපා. And sometimes we find even those who know God and they leave God and they look like they are successful. සමාරකය ඉන්නවා දෙවියන් වහන්සේ දන්නවා නමුත් ඔවුන් දෙවියන් වහන්සේ අතහැරලා ඔවුන් ඉතන ඔවුන් සාර්ථක ස්ථානයක සිටිනවා කියන. And we can see sometimes they look like they are successful. පේනවා සාර්ථකත්වයේ තියෙනවා කියලා. Don't be deceived. නමුත් ඔබ රැවටෙන්න එපා. Don't think okay I am following God, they have left God and how come they are successful. මම දෙවියන් වහන්සේ අනුගමනය කරනවා ඔවුන් දෙවියන් වහන්සේ අතහැරලා ගින් ඉතින් කොහොමද ඒගොල්ලන්ට සඵලත්වයේ තිබෙන්නේ? Continue on the direction that God gives you through the spirit. Deviyan wahansege aathmayanan wahanse visin obada gaman karana vidiyata deviyan wahanse maga pennena vidiyata jeevath wenna. Did you hear that? Continue to walk in the way, the direction God has given you. Deviyan wahanse obata maga pennala thina dishawa thula oba nitharama gaman karanna awashyai. God's ways are not the most attractive sometimes. Deviyan wahansege samarak deval aakarshanima deval neve. The things of the world may look very attractive. Loke deval aakarshaniya. But sometimes when you are walking with God, you know, people might not say wow, people might look at you and despise you. Oba deviyan wahanse thula gaman karanoda bo aya kiyanne na lassana alankara oba deviyan wahanse thula eveni deval samata oba lassanna labena ekak na. But the time will come that God will put you up. Hallelujah. Namuth kaalaya kena deviyan wahanse oba usas karanta yanawa. Do not follow the crowd. Senaga anugamane karantepa. Did you hear that? Do not follow the crowd. Senaga anugamane karantepa. Follow the spirit that is inside you. Aathmaya anugamane karanna obathula thibena aathmaya maga pennana de anugamane karanta. Don't follow the crowd. Senaga anugamane karantepa. Follow your heart. Obage hadawata anugamane karanta. Wait for God's timing. Deviyan wahansege velawa enakam soodanama sitinta. There is a thing called God's timing. දෙයක් තියෙනවා දෙවියන් වහන්සේගේ වෙලාව සුදුසු කාලය කියලා. Sometimes God's timing, you know, we are impatient when God is about to bless us, we give up. සමහර සුදුසු කාලේ අපි ඉවසලිවන්ත නැති නිසා උන්වහන්සේ ඔන්න මෙන්න තියදී ආශිර්වාද කරන්න අපි ඒ අවස්ථාවේදී අතහැරලා. Don't compare yourself with others. ඔබගේ ජීවිතය වෙන අය සමග සංසන්දනය කරන්න එපා. You are unique. God deals with you in a very specific way. Mando oba visheshay deviyan wahanse visheshalesa oba thula kriya karannawa deviyan wahanse. You will end up in big trouble if you compare yourself with others. Oba anithayak obage jeevithaye sansandane karot oba loku wada amaru tattekata oba patwe. In big trouble. Loku amarukata patwe. Because if you see somebody more successful than you, ඔබට වනා ඔබ දැක්කොත් කෙනෙක් ඔබට වඩා සාර්ථකත්වයේ සිටිනවා. You will be discouraged and you will want to give up. ඔබ ආධෛර්යමත් වෙයි ඊට පස්සේ ඔබ හදනවා පසුබට වෙන්න අතහරින්න. But if you see you are higher than others, you will get proud and you get puffed up. නමුත් ඔබ අනිතාට වඩා උසස් හිතිනවා කියලා සිතුවොත් ඔබට පුළුවන් උඩඟුකම මෙවැනි සිතුවිලි ඔබට එන්න. So don't try to look at others and judge where you are. ඔබ අනිත්‍ය දෙස බලලා ඔබගේ ඉන්නා වූ ස්ථානය ඔබ විනිශ්චය කරන්න හදන්න එපා. The progress of others is not because you are failing. anithayage idiriyata yama ævila obage asarthakatwaye nevey. Did you hear that? Obata asunada? The progress of other people does not mean that you are failing. Anithaya idiriyata yamen obage oba saarthakatwaye naha kiyana adahasa nevey etana denne. Your time is coming. Obage welawa paminenawa. Hallelujah. Hallelujah. Amen. Amen. Your time of success is coming. Obage saarthakatwaye avasthawa welawa paminenawa. Settle in your heart who you are in Christ Jesus. Oba Christus wanse thula oba kawuda kiyala obage hadawate obata issira kamak tibenta awashyai. Settle in your heart who you are in Christ. Oba Christus wanse thula oba kawuda kiyala obage hadawate oba nigamane karanta awashyai. Learn to take your place in Christ Jesus. Christus wanse thula obage sthane oba ganta awashyai. Hallelujah. Did you Hallelujah. Hear that? Eka hasunada? Learn to take your place in Christ Jesus. Obage issane Christus wanse thula oba sitha ganta awashyai. There is a position in Christ for you. Manda unwanse thula obata issanayak thibena. Hallelujah. Hallelujah. Don't look at the flesh. Obage manse desa balanta epa. Hallelujah. Hallelujah. Without trying to look at the help of other people. Anithayage udaw balan poruthwen innota wada. Always look at what God has done for you already. Deviyan manse obata danatama karala thibena de desa balanta. And begin to tell others, look what the Lord has done in my life. Anithayage kiyanne balanna swamin wanse mata kalawu de. If you see what God has done in your life, there's many things God has already done. Deviyan wanse obage jeevithe baluwot kotaram karala thibenada kiyala oba attatama danaganna puluwange unwanse kotaram obata karala thibenada kiyala. Talk about it, boast about it. Eka gana katha karanna udam kiyanna aadambara wenna eka gana. Hallelujah. Hallelujah. You know that God wants you to live in health, in prosperity. He wants to enjoy the good life. Deviyan wanse avasha oba nirogiva sapalatwe yahapat jeevithayak gatha karanata. You know, in our church we are passionate about success and victory that Jesus came to give. Manda ape sabhava thula apita thibena uddamayak ape sabhava nirogikamen satuden preething ape aya jeevathwen thone kiyala. That is what the gospel is about. Meka thamai subhananchaya. The gospel, Jesus said, preach the gospel. Unwasika subhananchaya deshana karanta. What is to preach the gospel? Maganda subhananta deshana kirima. That Jesus came to give you a good life. Yesus wanse pamine obata yahapat jeevithayak denna. Jesus came to give you prosperity. Unwanse aave obata sapalathwe denna. You know, some people are worried, oh, pastor is not preaching about sin. Boy samata karadara wenawa karadara wimata patthuna ai sabaha palakathuma paapaya gana katha karanne naththe kiyala. It's no point cursing the dark. If somebody is in the dark, don't, no point telling you are in the dark. Yam kene kandakara innone e manushyara dossa pavaranne epa oba andakara innowa kiyala. If you put the light, you know, he will suddenly realize where he is. Light ekak bara damma ho danagannena o koyida inne kiyala. So where there is darkness, we have to put the light. Koyida andakara thibena api light ekak danta awashya. Hallelujah. Hallelujah. And that is what we are doing in the church now. Sabhava thula me dai dan siduwenne. We are bringing you to the light. Api oba aalokita weta genenawa. Through the word of God. Deviyan wahansege wachane. Now you have to decide whether to stay in the light or dark. Dan oba thirne karanna one aaloke innoda man andakare gaman karanoda kiyala. Hallelujah. Hallelujah. When you know the blessing of the light. Oba ආලෝකයේ ආශිර්වාද ගැන දැනගන්නක් තිබෙනකොට you'll never want to go to the dark. ඔබ කවදාවත් ඔබට තීරණයක් නැහැ අන්ධකාරය ඇවිදින්න. Hallelujah. Hallelujah. Are you blessed this morning? අද උදෑසන ඔබ ආශිර්වාද ලබනවාද? Hallelujah. Hallelujah. Amen. Amen. I'm excited about what I'm preaching today. මම උද්දාමණයෙන් ඉන්නේ මම දේශනා කරන්න අවදී. I don't know about you. මන් දන්නේ නැහැ ඔබ ගැන. Philippians chapter 2. පිලිපි 2. Philippians chapter 2. Now you have to receive, get these tapes that you are hearing today. Adu asana de oba e CD pata navata laba ganta avashya. Because so much truth you are hearing, and you know, to retain that you have to listen again and again. O satyatavan asana e satyatavan obage hadawata issida wenna oba e CD pata asanna avashyai. And give others, buy an extra CD and give it to another Christian. Wedi pura ganna thawayata obata eka bedanna puluwan. Philippians chapter 2 verse 12. Deke 12. It says, "Wherefore, my beloved, as you have always obeyed, not as in my presence only, but now much more in my absence, now look, work out your own salvation with fear and trembling." Meka wedagath padayak deke 12. Ebevin mage premavanteni nubala nithara kikuruwa sitiyak men ma langa sitiyedi pamanak nova dan ma athwa sitina vitada ita wada kikuruwa bayanut vevulamenut nubalaage galavima ඉෂ්ඨ කරගන්ට. Work out your own salvation with fear and trembling. ඔබගේ ගැලවීම බයෙන් උත් වේවුලමින් නුබලාගේ ගැලවීම නුබලා ඉෂ්ඨ කරගන්ට. Now this is not saying about working out, working for your salvation. මේකේ සඳහන් වෙනනා ගැලවීමට ඔබ වැඩ කරනවා කියලා. Salvation is a gift of God. Manda galavim avila deviyan wahansege deemanawa. It is a gift, free gift that God gives you. Meka deviyan wahanse apita nomile dennawa deemanawa. But once you get receive salvation, oba galavima addakkama labuwama, the package of salvation, salvation is a big word. Galavima kiyanne vishala wachanaya. So it, there is a package of salvation included in this salvation. Me galavima thula package ekak thibena obata bukti vidinna. And in that package there's prosperity, there's health, there's victory, there's success, all the blessing of God. Me package thula saarthakatwaya idirita yama safalatwaya e meveni dewal sandan kala thibena. Now those things won't come by just sitting and waiting. Me dema lobage jeevithayata paminenne na oba nikan waadi vela sitime. He says work out your salvation. Oba eka weda karanta awashya issha karaganna. What do you do? මොකද ඔබ කරන්නේ? You got to look at the word of God concerning that area in life that you want to see victory. ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය කරන්න ඕන ස්ථානය ඔබගේ ඔබ දේව වචනෙන් බලලා ඒ වචනය අදාළ කරගෙන ඔබගේ ජීවිතයේ ඒ ස්ථානය ඔබ ජය ගන්න අවශ්‍යයි. The picture of this is like a gold mine. මේක හරියට ඇවිල්ලා මේ නිදානේ මේ රත් මේ මුතු මේ මැණික් තිබෙනව ස්ථානයක් වගේ. You know that there is gems inside, gold inside, but you got to dig it and take it out. Oba danno manik ratnang thibena namuth oba eka haran awashyai. Hallelujah. Hallelujah. God has given everything that you need, but you have to make it yours. Deviyan wanse apaye jeevithara adala silu de apita deela thibena api eka apaye jeevithara adala karaganta awashyai. Concerning your finances. Obage mudal pilibanda concerning your family and your children, your health, obage daruwan gana obage suwe gana obage paula pilibanda every area in your life there is something the Bible says. Me hama deyak pilibandawa yam deyak Bible e sandahan karala thibena. The Bible has not kept you in the dark in any area of your life. Bible e kisi tanaka obage jeevithaye andhakare thabala na. So there was a man who came to a pastor. Manusya kidiya pastor genek petara paminiya. And he said, pastor, you know, I am financially really really in big trouble. Pastor, mama mudal පැත්තේ ගොඩක් අසරණ වෙලා සිටිනවා. For 2 years I have not done a job properly. මං දැන් අවුරුදු දෙකක් වෙනවා මං සාර්ථක ලෙස රැකියාවක් කළේ නැහැ. You know, I am in debt. I have asked people and I cannot pay my debts. මම මිනිස්සුන්ගේ ණය ලබාගෙන තිනවා, ණය ඉල්ලලා තිනවා. නමුත් නැමත උන්ට දෙන්න මට අවස්ථාවක් නැහැ. Even to come today to see you, I had to borrow 50 rupees from someone. පාසෝ ඔබ වාද මුණ ගැසෙන්න පවා එන්න මට තව කෙනෙක්ගේ මං රුපියල් 50ක් ණයට ඉල්ලගෙන ආවේ. So the pastor said, okay, he went in site. Okay gela athulata giya and he brought 100 rupees, he said, and then he had a package. Rupees 100 karagena aawa and then he said, this is 50 rupees for your coming, 50 rupees for your going. And then he gave some CDs and some books and he said, I want you to go home and listen to these CDs and read these books. ඔව් රුපියල් 100ක් දීලා කිව්වා යන්න රුපියල් 50යි ගමන එන්න ඔබට රුපියල් 50 කියලා රුපියල් 100 දීලා තවත් CD පටයි පොත් දීලා කිව්වා මේව හොඳට කියවලා මේව හොඳට අසන්න කියලා. This man said, excuse me pastor, you didn't understand what I said. ඒ මිනිහෙක් කිව්වා සමා වෙන්න පාසෝ ඔබ මං කිව්වේ දේ තේරුම් ගත්තේ නැහැ කියලා. Pastor, no, if you read these books and you listen to this thing, you are going to come out of your situation. පාස්ටර් කිව්වා සභාපාලකතුමා කිව්වා මේ CD පට මේ පොත් ඔබ කියවුවොත් ඔබ ඉන්න ප්‍රශ්න නැක උගුලෙන් ඔබට එළියට එන්න පුළුවන් කියලා. No no boss, that's not. නෑ නෑ නෑ පාස්ටර් මේක නෙවෙයි. මං ආවේ කීයක් හරි ඉල්ලගෙන යන්න. පාස්ටර් he said, I came expecting you to help me to get me out of the trouble. මම බලාපොරොත්තුෙන් ආව ඔබ මගේ මං ඉන්නව මේ කරදරෙන් ඔබ මාව ගලවයි කියන අදහසින්. පාස්ටර් said, if somebody takes you out of this problem, you are going to get back into the same problem. Sabha palakatuma kiwa mama me ugulen obata mudal dila obo galo gatta navath oba navathate prashna thulta yanawa kiyala. See, if you are in big financial problem, oba mudan seseyam hiravimaka inna, don't ask God to send somebody to set you, take you out of that financial problem. Oba kiyanneba kawura hari swamini ma wewanna one kiyala me mudal prashna mawa galawanna kiyala. It is more important that you learn the principles. වඩා වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති ඉගෙන ගැනීම. How you can come out and how you can stay in the place of prosperity. ඔබ එළියට ඇවිල්ලා මේ සඵලත්වයේ තුල සිටින්නේ මූලධර්මයේ ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. Because God wants you to live permanently in prosperity. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ස්ථීරව සඵලත්වයේ ජීවත් වීම. Did you hear that? මේක ඇසුණාද? God wants you to prosper more and more and more. දෙවියන් වහන්සේ නමශ ඔබ සඵලත්වෙන් සඵලත්වෙන් සඵලත්වෙන් ඉදිරියට යාම. He doesn't just want to take you out, bail you out from some situation. දෙවියන් වහන්සේ අවශ්‍ය නැව ඔබ ඉන්නව කරදරෙන් විතරක් එළියට ගන්න. He wants you to be so rich. උන්වහන්සේ අවශ්‍ය ඔබ බෝපෝසත්ව සිටින that you will be a participant for the world evangelism. දෙවියන් වහන්සේගේ ඔබ පංගුකාරයෙක් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සුභාරංචි ඉවැන්දලිස්වරයට. Hallelujah. Hallelujah. You know that to take the gospel you need money. ඔබ දන්නවා සුභාරංචි ගෙනියන්න අපිට මුදල් අවශ්‍යයි. And God will bless you if your heart is for the gospel. There is no way you can be poor. දෙවියන් වහන්සේ සුභාරංචියට ඔබගේ හදවත තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Psalm 16 verse 11 says, you teach me the paths of life. ගීතවලි 16:11 සඳහන් වෙනවා ස්වාමින් වහන්සේ මගේ මාර්ග උන්වහන්සේ මට ගුරුකම් දෙනසේක කියලා. Let's turn there, Psalm 16 verse 11. 16:11. Hallelujah. Hallelujah. There is a path of life that God wants to lead you in. Geetavali 16:11. Thou will show me the path of life. In thy presence is fullness of life, of joy. At thy right hand there are pleasures forevermore. Oba mata jeevana margaye dakwana seka oba abhimukhe preetiye sampurnakam attey obage dakunu patthey sadahakaletama sapata attey. Thou will show me the path of life. Oba mata jeevane margaye dakwanaseka. There is a path of life God has shown in the Bible. Deviyan wahanse manushyange jeevana margaye thibena baba deviyan wahansege wacane sandahan kala thibena. There is a path of life for righteousness. There is a path of life for prosperity. There is a path of life for divine health, and that is in the word. The principles are all in the Bible. Manushyanta margayak thibena sapalatwe manushyanta divya suye sitima ewani dewal Bible e sandahan kala thibena. And it is not difficult. Eka amaru deyak neve. You know, if you want to have permanent prosperity, your finances to be so blessed, God gives you principles in the Bible. Obata obage mudal sese oba saarthakawa sitima deviyan wahansage kamatha oba saarthakatwa isthirawa sitina awashyana unwahansage wacane pratipatti thibena mula dharma thibena. By just saying God will give me, it's not going to come to you. Deviyan wahanse mata dei kiyannawo arthen adahasen oba hitiyot kisimak obata labena. Yes, if you are a new believer, you know God will bless you and show that he's in charge, he is able to bless you. Oba aluthen කිතුනෙක් නම් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කළ යම් දෙයක් පෙන්වයි. He will show that you know he is so powerful, he can do anything. උන්වහන්සේ පෙන්වයි උන්වහන්සේ බලවත් උන්වහන්සේ ඕනම දෙයක් කරන්න පුළුවන් බව. But then he will show you, he will give you principles. And only when you start operating in those principles the salvation will activate in your life. දෙවියන් වහන්සේ ඊට පස්සේ ඔබට යම් පියවරක් ඉදිරියට අරගෙන ගිහලා දෙවියන් වහන්සේගේ වචනේ මූල ධර්ම ප්‍රතිපන්ති ඔබට පෙන්වුවම ඉන් පස්සේ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබට ඉදිරියට යන්න පුළුවන්. Hallelujah. There are principles that we have to follow for God's blessing to be activated. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපේ ජීවිතේ භුක්ති විඳින්නට නම් බයිබලයේ ප්‍රතිපත්ති මූල ධර්ම අනුගමනය කරන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. Did you understand that? ඔබ තේරුම් ගත්තද? For instance, you know, for financial prosperity, udaharana katiyata mudal wala sapalatwe. Now how does it operate? Kese deka kriyaatmaka ve. If you take tapes, we every 144 day we have been sharing that. Api hama 144 rasvimedi me dewal bedagena thibena. So you need to get the tapes and listen to it. Oba CD pata aragena savada. But I just give you some introduction, just one or two points. Number one is your giving. Palaweni de deema. But the Bible says give and it shall be given to you. Deemen oba navata aashirwada labanawa. Give and it shall deepala evita denu labe. The measure you give is the measure you receive. Oba dennavu pramaaneda thamai navata oba aashirwada perala enne. If you are a miser, you don't want to give, then God cannot bless you. Oba denna kemathi novana kenek nan lobha kenek nan then God cannot bless you. Deviyan wahanse oba aashirwada karanta. God will bless a generous person. Unwahanse ඔබට මුළු සිතින් දෙන්නව කෙනෙක් උන්වහන්සේ ආශිර්වාද කරන දෙවියන්. Because God's nature is to bless and to give. Amen. උන්වහන්සේගේ ස්වභාවය තමයි දීම සහ ආශිර්වාද කිරීම. So let's say when you give, It releases the increase in your finances. ඔබ දීමෙන් ඔබගේ සපලත්වය ඔබ දීර්ඝ කරගන්න උසස් කරගන්න ඕනේ. You might say, Pastor, you know, I give my tithes properly. How come I am not blessed? ඔබ කියයි මේ මම සම්මාද මගේ දසම් කොටස දෙනවා. ඇයි මං සපලත්වෙට පැමිණලා නැත්තේ කියලා. You know, your tithes are the minimum giving. ඔබගේ අවම දේ තමයි ඔබගේ දසම් කොටස දීම. The tithe is like an insurance policy. ඒක හරියට මේ insurance මේ ප්‍රතිපත්තියක් වගේ දීම. It will cover you from certain things. ඔබට ආවරණයක් දෙයි කීප දේවල් වල. Hallelujah. Hallelujah. It covers you from the devil, you know, attacking you. යක්ෂයා ඔබට පාර දීමෙන් ආවරණය කරනවා. It opens the heavens gates. දෙවියන් ස්වර්ගෙ විවෘත වෙනවා. And there is a blessing that comes from tithes. ඒ සම්මාදමනේ දසම් කොටස එන ආශිර්වාදයක් තිබෙනවා. But there is a different level you need to operate. නමුත් ඊට වඩා වෙනත් level එකක් උසස් ස්ථානයක් තිබෙනවා ක්‍රියාත්මක වෙන්න. Let's say you are earning now, your earning capacity is 50,000 or oba, let's say 25,000. Oba deng upiyanawa. Now you give your tithes 2,500. Oba 2,500ක් දසම් කොටස වෙන් කරනවා. Hallelujah. Some people cannot calculate the 10%. සමහරකට මේ 10%වත් මේ හරියට මේව ගණන් හදන්න බෑ. 10% of 25,000 is 2,500. 25000යි 10 කියන්නේ 2,500. Now if you keep giving the 2500, oba eka digata me 2500 deemen, God will bless your 22,500. Deviyan wansha obage 22,500 obada aashirwada karai. You will see that 22,500 is bigger than the 22,500 in the world. Oba etakota daki me 22,500 me loke 22,500 ta wada vishala kiyala. But now you want 50,000. Then go 50,000 kone. Or 75,000. You want your earning, your income to be 75,000. Then go avashya obage innawu mudal marge 75,000k vidiyata. Now you have to act by faith. Then go edahillen kriya karanna avashyai. The faith is you must believe you already receive it. Oba vishwasa karanna one danatama oba eka laba gana thibena bawa. So faith works when we believe God has already blessed us and we act upon that. Oba vishwasa karama danatama deviyan wanse aashirwada kala thibena bawa danagena eka thula kriya karama thamai e de obage jeevithaye siduwe. So you need to sow a seed now. Then obata amashay bijayak wapuranta. You know, tithes is different to seed sowing. E nisa bija waparima dasan kotasata wada wenas deyak. When you seed a when you sow a seed, oba bijayak wapuruna kota the harvest is multiplied. E nisa aswanna wedi. Hallelujah. Hallelujah. So you need to sow a seed of faith outside your tithes. E nisa adahillen oba bijayak wapuranna one obage dasan kotasata amatharawa. Hallelujah. Hallelujah. You know, don't think that you have tithe now then God has to look after me, Lord has to give me over and above. E nisa oba hitanne oba dasan kotasa amma den deviyan wanse mata aashirwada karanna eeta obben deviyan wanse mata aashirwada karanna one kiyala eveni situvillak obata thibenta ba. The Bible speaks about sowing and reaping. Unwanse kiyana wapuranna evita oba kapa ganne kiyala. Hallelujah. So this principle of sowing and reaping has to operate. Enisa dīmasa labā gænīmen pratipatte mūla dharmaya apē jīvitē kriyātmaka venta avashyai. Hallelujah. Hallelujah. And there are so many other things that operates in your financial giving. Enisa obage me mudā sēsē tavat bōdhiya thibena kriyātmaka venna deva. It's important what you speak. Ita wedagan thena oba katha karanna avade. And when you sow, you sow with faith and begin to speak, you know, I'm sowing this seed. Thank you, Lord, that my income is increasing. Oba adillen bije wapulla oba adillen katha karana swamini man wapurude wedi wenna na mam me sapalatwe me urume man laba gannawa kiyala. Hallelujah. Hallelujah. Because God blesses a cheerful giver. Manda unwanse satutu sitin dennaata unwanse aashirwada karana deviyan wanse. Hallelujah. Hallelujah. So when you give cheerfully. Enisa oba denokota preethimatwa denta. Give believing God has already given you more. Vishwasa karanna deviyan wanse denatama obata deela thibena bawa. There's another principle quickly I want to give. Be faithful to what God has already given you. Deviyan wanse danatama obata deela thibena de pilibandama vishwasawa sitin awashyai. In the Bible there's a principle in the Bible which says to whom little is given, when you are faithful with the little, then God will give you much. Ekai Bible e sandang wenna moola dharmaya oba kuda deeta viswasawanta una deviyan wanse mahadde kerey obata adipathikam karanta unwanse karunawa dennawa deviyan wanse. Maybe you get only 10,000. Oba 10,000 obata hamba wenawa. Don't grumble and say I only have this much. Oh, I can't manage. Enisa oba kendiri ganna epa konduranna epa ane mata me michcharai thibenna kiyala. That 10,000, you know, use it carefully, use it to get the maximum to honor God. ඒක දහදා ඔබ පාවිච්චි කරන්න ආයෝජනය කරන්න දෙවියන් වහන්සේගෙන් උපරිම ඒ ආශිර්වාදය ලබා ගන්නා පිණිස and God will see oh I can trust this guy දෙවියන් වහන්සේ බලයි හදේ මේ මිනිස්සයා මට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් if I can't trust somebody with you know 50 rupees I send the guy to the shop to buy something you know he takes 20 rupees from that yeah I won't give him 100 rupees ඔබ ඉතින් කෙනෙක් යවන රුපියල් 50ක් දීලා යම් භාණ්ඩයක් අරගෙන නැවත එන්න ඔව් ඒකෙන් රුපියල් 20ක් ඔව් අරගන්න කෙසේද මම මේ මිනිසාව විශ්වාස කරන්නේ hallelujah god is more than a man දෙවියන් වහන්සේ මිනිසෙක්ට වඩා උතුම් hallelujah hallelujah the third principle is do not love money එනිසා තුන්වෙනි මූලධර්මයේ තමයි මුදල් වලට ප්‍රේම කරන්න එපා love god දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න hallelujah hallelujah if you love god more than money ඔබ දෙවියන් වහන්සේට වඩා මුදලට ආශා කරනවා you are in big trouble ඔබ ලොකු අමාරුවක සිටිනවා hallelujah hallelujah you are in trouble ඔබ අමාරුවක වැටිලා ඉන්නේ hallelujah hallelujah man there's nothing wrong with money මුදල් වල කිසි ප්‍රශ්නයක් නැත god gives us money දෙවියන් වහන්සේ අපිට මුදල් දෙනවා he wants us to have money දෙවියන් වහන්සේට අවශ්‍ය අපි මුදල් but the moment we replace god with money that's the problem api deviyan wanse wenota mudal daagattot an etana thamai prashne athi wenne then the money becomes a curse ite passe mudal shaapayak bawata perlena matthew 6:33 seek ye first the kingdom and all these things shall be added to you ekai matthew 6:33 kina palumo deviyan wansege dharmishtakam rajya soyan an siyalla nubalaata labenne deviya labenne I walked with god for 24 years mama vi avurudu 24k deviyan wansa sama gaman kala me the blessing is coming after me but ආශිර්වාද මගේ පසුපසෙ හඹහයි hallelujah hallelujah I don't have to look for blessing මම ඒ නිසා බලන්න යන්නේ කොහෙන්ද මට ආශිර්වාද ලැබෙන්නේ because from the beginning I have decided I am giving first place to god ඒ නිසා මම පළවෙනිම තීරණ ගත්ත මගේ ජීවිතේ මම දෙවියන් වහන්සේට පළමු ස්ථානය දෙනවා කියලා if I put my hand in something that is successful මම අත තබන හැම දෙයක්ම සඵල වෙනවා hallelujah hallelujah and god is not a respecter he's only not for pastor roshan උන්වහන්සේ මිනිසයන්ට විශේෂ අය නෙවෙයි උන්වහන්සේ සීල දෙනාට ගරු කරනව දෙවියන් වහන්සේ These principles you have to take it and follow. Me mooladharma oba anagena oba anugamane karanta avashya. Amen. Amen. I'm going to allow Pastor Liz to come and speak now. And about Rema. Yeah. Are you blessed this morning? Adu dasana bashwada labuwada? There's so much more to share but we have running out of time. Right. Colossians 3:16. Colossi 3:16 says let the word of Christ dwell in you richly. Christus wahansege wacane nubala tula saravat tibennisa tibewa. Let the logos of God. E logos. The word of God dwell in you richly. Logos wacane likita wacane obatula saravat lesa tibewa. That is why we spend so much time explaining the word. Discussing the word in a cell encouraging people to read Rhema to read Rhapsody then enisa tama api de wacana tula oba sielu denawa sannaddha karanna uganwanda metaram wehasak daran because the word says the bible says let the logos of god dwell in you richly ekara hetuwa e logos wacana likita wacana nubala tula saravat lesa tibewa and we have to fill our spirits with the word of god api den e deva wachanen ape aathme purwa ganna awashyai because that is the key for our victory and the key for our success the word of god and the spirit of god apage saanthakatwe jayagrahanayata yathura nam deva wachanayat aathmayanan wahanse if we don't know the word of god there's no way we will be able to do the word of god there is no way we will be able to have faith api deva wachane dann naththam apita kisima vidiyak naha අදහිල්ල තුල වර්ධනය වෙලා ජය ගන්න. Because faith comes by hearing the word of God. මක් නිසාද අදහිල්ල පැමිණෙන්නේ දේව වචන ඇසීමෙන්නේ කියලා සඳහන් කරනවා. This here this whole package. මේ දේව වචනේ. It's the logos of God. මේ දෙවියන් වහන්සේගේ ලිඛිත වචනයයි. Okay. When Jesus came to this earth he is described in John chapter 1 verse 14 as the word of God, the logos of God. Become flesh. දැන් යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණියාම 1 යොහාන් 1:14 කියනවා දෙවියන් වහන්සේ වාක්‍යano මාංශවත් වී මේ පොළොවට වැඩියසේ. Isn't that an amazing thing? He is the word of God in flesh form. ඊට පුදුම දෙයක් නේද? උන්වහන්සේ වාක්‍යano දේව වචනය නමුත් මාංශයක් ලෙස මාංශවත් ලෙස මේ පොළවට ආවා. But we read in Luke chapter 4 that even Jesus, who was the Logos of God, had to be trained how to use the Logos of God effectively. දැන් ලූක් 4 වෙනි පරිච්ඡේදය අපි දකිනවා මේ යේසුස් වහන්සේ වාක්‍යano වෙලත් උන්වහන්සේ පුහුණුවක් ලැබුවා මේ වචනය Logos වචනය කෙසේද පාවිච්චි කරන්නේ. And if we are going to be serving God rightly, if we are going to be serving God successfully, what the Holy Spirit taught Jesus, the Holy Spirit will also teach us. දැන් යේසුස් වහන්සේ අපි මේ දෙවියන් වහන්සේට සේවය නිසිලස සේවය කිරීමට ශුද්ධ ආත්මයන් වහන්සේ අපට පුහුණුව දෙනවා. In Luke chapter 4, Jesus has been baptized and he is tempted by the devil. දැන් ලූක් 4 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ බෞතිස්මය ලැබලා දැන් සාතන් විසින් යේසුස් වහන්සේව පරීක්ෂාවට භාජනය කරනවා. Now we haven't got time so I'm not going to read it but you can turn there. දැන් අපි ඒක කියවන්නේ නැහැ නමුත් ඔබේ බයිබලෙ ඔබ එතනට හරවන්න. Okay. Jesus the devil gets hold of Jesus and he's been fasting and praying for 40 days. He was hungry and the devil says why don't you turn these stones into bread. යේසුස් වහන්සේ දවස් 40ක් නිරහරව ඉඳලා උන්වහන්සේ බඩගින්නට පැමුණු අවස්ථාවේ සාතන් ඇවිත් යේසුස් වහන්සේට යෝජනා කරනවා මේ ගල් රොටි කරන්න කියලා. And Jesus in verse 4, Luke 4 verse 4 says Jesus answered, it is written man does not live on bread alone. Then Luke 4:4 Jesus වහන්සේ ඔහුට උත්තර දෙමින් මිනිසයා රොටි පමණකින් ජීවත් නොවන්නේ කියලා ලියා තිබේ කීසේක. Okay, but on every word that comes from the mouth of God. දෙවියන් වහන්සේගේ මුඛයෙන් පැමිණෙනා වූ සෑම වචනයක සිංහල බයිබලයේ When Jesus answered there, the Greek word there is logos. දැන් යේසුස් වහන්සේ උත්තර දෙන කියන වචනය logos කියන වචනයයි. Okay, Jesus was speaking the logos. යේසුස් වහන්සේ ලියා තිබෙන වචනය තමයි කියුවේ. Then that's not it. So Satan stops that one, but he doesn't go away. දැන් සාතන් ඒ පරීක්ෂාවෙන් ඉවත් වෙලා නැහැ. නැවතත් යේසුස් වහන්සේව පරීක්ෂාවට. And he comes and gives him another temptation. දැන් තවත් පරීක්ෂණයක් අරන් එනවා. And he said worship me. ඊළඟ සැරේ කියනවා මට නමස්කාර කරන්න. And verse 8 Jesus again speaks to the devil. අටවෙනි පදේ යේසුස් වහන්සේ නැවතත් උත්තර දෙනවා. And he quotes the Bible. එතනත් යේසුස් වහන්සේ බයිබලයේ කොටසක් උපුටා ලියා තිබෙනවයි කියලා කියනවා. And there the Greek word again is logos. එතනත් ග්‍රීක වචනය logos. It is written logos. ලියා තිබේ. Okay. Satan then tempts him again. දැන් තුන්වෙනි සැරේ සාතන් පරීක්ෂා කරනවා. And it says throw yourself down from here from the top of the temple. එතන දේව මාලිගා මුදුනට ගෙනිලා යේසුස් වහන්සේව පරීක්ෂා කරනවා. And Jesus speaks to the devil again. එතනත් යේසුස් වහන්සේ උත්තර දෙනවා. And it says in verse 12, Jesus answered and it says, do not put the Lord your God to the test. දොළොස්වෙනි පදේ යේසුස් වහන්සේ උට උත්තර දෙමින් දෙවි වූ ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරව. In verse 4 and verse 8, Jesus answers, it is written. In verse 12, Jesus answered, it says. හතරවෙනි පදේ සහ අටවෙනි පදේ යේසුස් වහන්සේ කියන්නේ ලියා තිබේ මෙසේ ලියා තිබේ කියලා. නමුත් 12 වෙනි පදයේ යේසුස් වහන්සේ කියනවා මෙසේ කියා තිබේ. In verse 4 and verse 8 Jesus is saying the logos says. දැන් 4 සහ 8 වෙනි පදයේ ඒ logos ලිඛිත පදයේ යේසුස් වහන්සේ කියනවා. And each of those times the Satan was just busy planning the next thing. ඒ හැම අවස්ථාවෙම සාතන් නතර වෙන්නේ පරීක්ෂාව නතර කරන්න නැතු ඊළඟ පරීක්ෂාව උ සැලසුම් කරනවා. In verse 12 when Jesus answered it says The word there is rhema. දැන් 12 වෙනි පදයේ යේසුස් වහන්සේ උත්තර දෙන්නේ රේමා ලෙස. උන්වහන්සේ කියනවා කියා තිබේ. And he again quoted the Bible, but this time he wasn't quoting logos. This time he was quoting rhema. මේ අවස්ථාවේ උන්වහන්සේ logos වචනය උපුටන්නේ නැහැ. රේමා වචනය ප්‍රකාශ කර සිටිනවා. What is the difference? In all three of those instances he was quoting the Bible, but two of those times he was quoting logos. One of those times he was quoting rhema. දැන් මේ තුන් සැරේම යේසුස් වහන්සේ පිළිතුරු දෙන්නේ දේව වචනේ. නමුත් පළවෙනි දෙසරේ යේසුස් වහන්සේ logos වචනේ. තුන්වෙනි සැරේ රේමා. Okay, what does that mean? මේකේ මොනවද අර්ථවත් වෙන්නේ? The logos of God has the potential to give us victory. දැන් ලෝගෝස් වචනයට හැකියාව තියෙන අපට ජයග්‍රහණය දෙන්න. The rhema of God is in that word for me now for the situation that I am in so that I will have victory now. නමුත් රේම වචනේ තමයි දැන් වචනය වර්තමානයේ මගේ තත්ත්වය වෙනස් කරලා මට සාතන් පරාජය කරන්න දීලා තියෙන ජයග්‍රහණ වචන. It is a word of God for me now. ඒ දේව වචනේ දැන් තිබෙන වචනේ. Example. උදාහරණයක් වශයෙන්. Wake up with a headache. අපි හිසේ කැක්කුමක් එක නැගිටිනවා. I'm in the name of Jesus I'm well in the name of Jesus I'm well in the name of Jesus I'm well in the name of Jesus I'm well in the name of Jesus I'm well in the name of Jesus I'm not sick I'm not sick I'm not sick I'm not sick I'm not I'm well I'm well I'm well දැන් මේ වගේ අපිට පුළුවන් යේසුස් මේ වචනේ කියාගෙන කියාගෙන යන ගිරව වගේ මම සුවේ මට සුවේ තියෙන යේසුස් කෙනා මන්සුවයි I'm healed by the stripes of Jesus I have been healed යේසුස්ගේ කසපාරවලින් මන්සුවයි and we're going around like this මේ විදිහට අපිට යන්න පුළුවන් and in the, we're fighting that we are healed අපි දැන් සටන් කරනවා මෙතන and we are believing that the word of God says we are healed but it hasn't yet become the rhema of God in my spirit with the authority of God for that moment to change the situation da ettata vela thiyena mamath thama sure na mamath den mamath mamath e wachanath ekak vaada kara mama yanawa namuth ettata me wachane ma thulata ævilla na mama viswasa karalath na now if somebody comes into the room and sees you praying da kawura obe kamareta ella obe aagnya karana dakkot and you come out after half an hour oba pay baage eliyata aawa and you still got a headache taama olu kakkuma tawat ledat ævilla then look at you and you say but they were praying the right thing they were saying the right thing then minissu itai meya den hari de kara hari vidiyata aagnya kara but it hadn't yet come from your spirit namuth taama tamange aathmen e wachane ævilla na and so it hadn't had the effect that it could have ඒ නිසා ඒ වචනේ බලපෑම කළ යුතු බලපෑම එතනට ඇවිල්ලා නැහැ. Okay and it is by speaking in tongues. දැන් අන්‍ය භාෂාවෙන් කතා කිරීම. That when we have the logos of God dwelling richly in us by speaking in tongues at the right moment that logos of God that is in us will become the rhema of God for that situation. දැන් අපි අන්‍ය භාෂාවෙන් කතා කරලා අපේ ආත්මය තියුණු කරගන්න කොහොමද වෙන්නේ? මගේ ආත්මයේ තුල තිබෙන ඒ ලෝගොස් දැන් සුදුසු වෙලාවේ නියම නිසි වෙලාවට රේමා ලෙස ඉලිප්පෙනවා හැලලූයා and sometimes we have to keep quoting logos and as we quote it because it's the right thing to quote and as we speak in tongues with it it becomes rhema for us so it's not wrong to quote logos but we don't stop at quoting logos දැන් මේකෙන් කියන්නේ ඔබ දේ වචනේ ප්‍රකාශ කිරීම වැරදි කියන එක නෙමෙයි ඔබ ප්‍රකාශ කරමින් යනකොට එක අවස්ථාවක් එන්ට යනවා ඒ ලෝගොස් රේමා බවට පරිවර්තනය වෙනවා ඔබ තුල In Ephesians chapter 6 verse 14 එපිස 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි When we look at this armor of God ඒ යුද ආයුධ කට්ටලය ගැන සඳහන් කරනවා It says if we take the sword of the spirit එතන සඳහන් කරනවා ආත්මයන්න් වහන්සේගේ කඩුව ගැන which is the word of god එතන කියන ඒ කඩුව දෙවියන් වහන්සේගේ වචනයයි the sword of the spirit which is the rhema of god එතන පාවිච්චි කරලා තියෙන දෙවියන් වහන්සේගේ කඩුව දේව වචනය කියන්නේ රේමා කියන වචනය it is the rhema that is the sword that will cut down the enemy and cause us to be victorious and to advance every time ඒ රේමා කියන ස්වාමීන් වහන්සේගේ කඩුවයි සාතන්ට එරෙහිව නැගී සිටලා අපිට ජයග්‍රහණය සටන්කාමි ජයග්‍රහණයක් වෙයි. The rest of the armor defends us. The sword of the spirit is the one thing that we can move forward with. ඒ ආත්මික යුද ආයුධ කට්ටලේ හැම කොටසක්ම තියෙන ආරක්ෂිත අංශේ ශේෂ්ත්‍රේ. නමුත් එකම සටන්කාමි දේ තමයි මේ ආත්මයන් වහන්සේගේ කඩුව. And we are in a time of great favor in the church where there is much opportunity to advance. දැන් අපි සභාවේ අපේ දැන් තියෙන තත්ත්වය ආත්මික තලයේ අපිට ඉදිරියට යන්න අවස්ථාව බොහෝ විවෘත වෙලා තිබෙනවා. And we need to be serving God rightly with the word of God. දැන් අපි දේව වචනේ නිසි ලෙස දෙවියන් වහන්සේගේ වචනේ නිසි ලෙස පාවිච්චි කරලා නිසි ලෙස දෙවියන් වහන්සේට සේවය කරනවා. We need to cause the logos of God to dwell in us richly and by speaking in tongues by confessing logos we will get hold of rhema and we will see great victories api den me deva wachane nemati logos api labagena ape aathme purogena api anya bhashaven saha deva wachane prakasha kirim karana vita රේමතුලින් අපි මහත් ජයග්‍රහණ මහඟු ජයග්‍රහණ ලබාගෙන ඉදිරියට ඉහළට යන්න. This is the month of special victories. මේ මාසය ඇවිල්ලා විශේෂ ජයග්‍රහණයේ මාසයයි. And you know what the definition of victory is? ඔබ දන්නවද ඔබ දන්නවා ජයග්‍රහණය කියන එකේ අර්ථකථනය? Victory is when you have a fight. ජයග්‍රහණය if you have no fight there is no victory. දැන් ජයග්‍රහණය කියන්නේ සටනක් කරලා එතනින් ජය ගැනීමයි. Okay, there are fights that we have been called to fight. And as we get hold of the rhema of God, with the vision of God that God has given us, we will see many, many victories. අපි මේ මාසේ මහත් වූ විශිෂ්ට වූ ජයග්‍රහණයක් ලබා ගන්නට යනවා. මේ ලෝගොස් වචනය රේම වචනය ලෙස පරිවර්තනය කරලා ප්‍රකාශ කිරීම. So when we see a challenge, don't go, oh, no, not again. දැන් මට අභියෝගයක් ලැබුණාම අඬන්න එපා. අනේ මොකද මේ කියලා. When God puts an idea in us of something that he wants us to do, don't go, oh, no, I can't do it. Let somebody else do it. Don't run away from the idea. දෙවියන් වහන්සේ ඔබට අදහසක් නිර්මාණශීල අදහසක් ඔබේ ඔළුවට දුන්නාම ඒක සුළු කරන්න එපා පලා දුවන්න එපා මට මේක කරන්න බෑ වෙන කෙනෙකුට පුළුවන් කියන්න එපා This is a victorious month for us මේ මාසේ ජූලි මාසයේ ජයග්‍රහණයේ මාසයයි And it is the word of God the rhema of God මේ මාසේ will bring those victories into reality ඔබේ ජීවිතයේ ඒ ජයග්‍රහණයේ සහතිකය ඒ ලැබෙන්නේ රේම වචන පාවිච්චි කරලා The ideas are born in the spirit The ideas are born in the spirit. ඔබ අදහස් උපත ලබන්නේ ආත්මය තුලයි. We fight in the spirit. අපි සටන් කරන්නේ ආත්මික ශේෂ්ත්‍රයේ. We see the fruit of it in the spirit. අපි ඒක ආත්මික තලයේ ඒ ඵල දකිනවා. And then we see it on this earth. ඊට පස්සේ අපි අපේ ඇස්වලට මේ පොළවේ ඒ ජයග්‍රහණයන් අත්දකිනවා. God is training us up to be mighty victorious warriors. දෙවියන් වහන්සේ අපව දැන් මේ දවස්වල පුහුණු කරනවා බලවත් සෙන්පතියන් සේ බලවත් මනුෂ්‍යයන් වෙන පිණිස මේ පොළොවේ get the logos to become rhema to see victory after victory after victory මේ මාසේ ඔබ ලෝගොස් අරගෙන ඒවා පරිවර්තනය කරන්න රේමවලට එවිට ඔබගේ ජයග්‍රහණය නිමක් නැහැ hallelujah amen අපි සිල් දරන අයිති ලවුන් වහන්සේට ස්තුති කරමු